භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්මාබස්ස අපරණ කුදරක්ක උපසම්පදා සතිසිතකනෝ රත්නන්නේ සම්බුද්ධාය සාසනම්තේ සම්පූර්ණ ත්‍රිපිටක ධර්මයේ සම්බුද්ධනේ යැයි මාතාවක් මාතෘකාවක් ගැන කියන්නේ අනුගමනය කරන දේශනාවක් තියෙනවා. කාල වේලාව බොහෝ දෙවිදේ ඇතිගනි එයාගේම ඇතිකරගෙන කාමයෙන් කියන්නේ මේ අනුමෝදනා කරන්නේ විමාසකරණ කාපි බලවුරු කියනවා. මේ මාතාවක සම්බුද්ධ සාසන වල එකම දේශනා කරන ලබන මහා සුභාන් සම්බන්ධ ගාථා. අවමාන ප්‍රාප්තිමෝ සේනමින් ගාථා තුන අපේ බුද්ධ ධර්මයේ තියෙනවා. මේ ගාථා තුන මෙලින්ම දේශනා කර තරදාන්නේ ශාන්තිනායක ජනමන්තේ ලෝකුරා බුදුරජාණන් නව මාංශයක් දෙලෙමි නවම් කුර රසලස්වා කුරවදන්. සාමිත මහා රහතන් වහන්සේ කැමති දෙවි කුතුයි රාමයේ 1250 සමකල්පන කියලා මැද රාමයේ දිනහන්සේ නිර්යාකා තුන කලකට දේශනා කරලා මේකට තුනේ එක අකුරක්ක මෙලක් නැතුව ඒ ලෙසම යොවපහලෝ සියලුම සංඝාසන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒකත් ප්‍රෝතිගණ සර්වඥ සම්මාසම් බුදුරජාණන් වහන්සේගා දේශනා කළ අතිපෙන් සුද්ධ වූ බුද්ධ වචනා හේලා සම්මිතවත් කලෙහි දේශනාවක්. ජීවිතයේ ගාථාවේ කියන ගැඹුරු අර්ථයන් උත්සවම් චෙක්කව තින්පත් කරන අපි මේ දෙන්න කරන තින්කම් වලින් දෙන්නෙන් දුරට සාමරයේදී ජීවන දෙන්න හේතු වෙනවා කියන එක තේරුම් ගන්න ප්‍රාර්ථනා සංග පාරකාස අකරණ සියලු අකුසල නොකිරීම කුසලත් උපසම්පදය සියලු කුසල ලැබෙන දෙයක් සත්‍යත්‍ය රහියෝදකන සම්මාගේ චිත්ත සංකානයේ පිරිසිදු කර ගැනීම ඇති හේතන දුක්ඛාර සාධනයි මේ කටයුතු දුක්ඛාගරේ නම් දෙනවා කියන එක උදේවන් කෙරේ මුද්‍ර සාන්තනයේ දීනිදීව පිළිපද මුද්‍ර සාන්තනයේ ආරක්ෂා කිරීම පිළිපද යම් ඉන්නේතුමක් අනුගමනයේ ප්‍රවේශුණ යෙන්නේ මේ ගාථා කිරීම පැහැදිලි වෙනවා ඒ අනුගමනයේ ප්‍රවේශු ප්‍රතිපත්ති මාර්ගය යම් කෙනෙක් පාපයෙන් වැළකී සිටිනා නම් ඒ සලස්වා බුද්ධ සාධුගේ ආරක්ෂා කරගනි යම් කෙනෙක් සීල කුසල කරනවා නම් ඒ බුද්ධ සාධුගේ ආරක්ෂා කරගනි චිත්ත පිරිසිදු කරගන්න යම් කෙනෙක් ඒ කුණ්‍යවන්තයා බුද්ධ ධර්මයේ ආරක්ෂා කරගෙන කෙනෙක් ජීවිත ඉතාම පැහැදිලිව ජීවත් කරගන්න තියෙනවා. බුද්ධ ජීවිතයේ මේ ගාථාව සම්පන්නණය කළ ගලුවා කාම සතු දුරාක කියන ගාන්නති පුළුවන්. රාමතුමා බුදු ගාමන සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් මේ ජීවන ලබාගෙන සාමාජික කල්ප ලක්ෂ්‍ය. අනිත් ජීවන ලබාගෙන සිරසාන්ත කල්ප ලක්ෂ්‍ය කෙරෙහි අපට කල්ප ලක්ෂ්‍යයක් වුණා. යෝගනා බුදුබව මතෙමි ආරම්භිති ඒ පාමකේ කුරණ කාර්යය පස්සම් දසාපුසම් පංචාලංකාරේ කරුම් යමගේ නම් වලින් හඳුන්වන සියලු අකුසල සම්හරේ ඒ මහා බෝධිසත්වයන් වහන්සේ කාර්යය පුරාගෙන මේ සාධුපාපත් අපරණ නම් වූ බුද්ධ සාසනයේ දීර්ඝ කාලයක් පුරුදු කළේ සමහර විට සාම සුවත වූ වරදක් නොකර ජීවිතයේ මොහොතේදී කරුණාව කියලා කියන්නේ එවැනි දෝෂයක් කරට මනාව දෙමදි වෙන උදේ දෙන්නා. ජීවිතේ පරිත්‍යාග කරනවා සීල දෙන්නේ. ධර්මයේ කාර්ය සීලේ ආරක්ෂා කරගෙන ඉන්නේ. සුවප පොදුම ආශ්‍රම නොකර මොහොතේ පාරමී පුරාගෙන ආවේ ජීවිතයේ සබදා ලෝක සම්මා සම්බුද්ධ රාජ්‍යයේ යෙතුනම් බුදින ආත්මභාවයේදී ඒ භාග්‍යවතුන් වහන්සේ ඕමුල කරා වැඩෙන්නේ සඳහන්නේ ස්ථංගල සමුච්ඡේදයේ තුන් අවිදෙන ප්‍රේත කර්මයන් ප්‍රහාණය කිරීමතේ ඒ අකුසල අත්හැරිය ඒ අකුසල රසන්න තාක්ෂේ තුන් වහන්සේ දැනුණා මේක සම්බෝධාවක හතරෙන් නම් වූ බුද්ධ ධර්මය. එමගින් දීර්ඝ කාලයක් ඉති අපන්ත කාල බලක්දයක් කාම සීල මෛත්‍රියෙන් ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා මේ දස පාරමිතාන් දස උපපාරමිතාන් දස පරමත්ත පාරමිතාන් කුරමු යහපී අර්ථකාරයා ලෝක අර්ථකාරයා බුද්ධ අර්ථකාරයා කුරමු අන්තිම මහා පරිත්‍යාග සතරේ සතර ගෞරවයෙන් සතර සංග්‍රහවත් සතර ආරණ්‍යන්ත ප්‍රතිපත්ති කුරමු කාර්මීය කර්ම මංගල කර්ම කුරමු ඕනි පාශීකාරම කුරමු උන්වහන්සේ නැති නැති කුසල කර්මයක් කරමු ඒ කුසල කර්ම කරත් කියන්නේ යම්කිසි කුසලයක් ක්‍රියාවක් සඳහා ඉදිරියට තියෙන තිබුණා කවරක් විශේෂයෙන්ම කවර විශේෂයෙන්ම සත්‍යක දේ කඩේ රකව ඉදිරියට යන්නේ උන්වහන්සේ ජීවිත පරිත්‍යාගයේ කුසලයක් සමහර අවස්ථාවල ජීවිතේ කැපකල කුසලයේදී පරිණාමනාවචාතක දේශනාව සතුටන්විතජාතක දේශනාව ආදී සංවිතුතාවන් දේශනාව නැගෙන්නේ පරිණාමනාවචාතක එදාටම ඒ පසේ බුදුරජාණන් වහන්සේට දාන වැඩේ සිරාපාන අර්ථයන් විරාම වෙන්න. මේ කාර්යය ගන්න වතුයි මාදී පුත්‍රයා ඉල්ලුවා කීය කරවන. අසුර නිහිත ඉතිගය හරයි. දකින්නතර අපහසු මහ ප්‍රශ්නයක් ඇති කිවිලි කියනවා. අහකට බැලු. නිවිති නිවිති එන්නේ අසවක් තමයි දෙන්නේ. අසවක් මේ කවද නැගෙන්නේ කියලා පොඩ්ඩක්. එහෙනම් අසෝ නිවිති ගාන නවත් කරන්න. මොහොතේ අභිජිතර සිංහ වේමනක් කියලා කියනවා. අමාරුයි. උදැන් ඉන්නේ නෙමෙයි. මගේ ධර්මය සම්පූර්ණ කරනවා නයි. ඉවරන්නේ උන්වහන්සේ කළ පින්කම් ආර්ජන කරමි අපේ බුදුරජාණන් වහන්සේට ඇහිඳ ආරාධනා සෝමං සත්‍යාමි ඉරය බුද්ධ කාරණෝ කලන්ති නාමරියං කරිස්ථාමි සම්ද පින්දම් කටික ස්වාමී මම දැන් මේ දිනු මුගලවල නැත්තේ කමුදේ මේගාමේ පිළිගන්න දෙන්න සම්මවේක මගේ ඉස්ස යටිකුරු වෙනා නැතිද කියලා මා උදුකුරු වෙනා නැතිද කියලා ස්වාමී ඒ අතර මාගේ සම්මුඛතාවයේ මේ දින්දකාදී පිළිගන්නාසේ වරහා කියලා ආගන්නා. මේවා අපේ ප්‍රකාශ කරන කිසිම දෙයක් නැතිව ජීවිත පරිත්‍යාගයේ මේ කිනියම් වල ගැන්දක තැන්නා ගන්න තියෙනවා. ඒක ක්‍රමයක් නෑ. නමුදු යන්න වෙන දෙයක් නෑ. මුලවන්තයේ මේ සිටින විචි පාරවෙන්දා බලයි. මෙතන කියනවා බලයි මේ මහතුරවට ගන්න. අසුරයෙක් ජම්බු දැක්ක කිවිදුම් අමුදවරක් ඇද්දේ සතසකක් කරන්නේ හෝයක් කරා සාරල ලැබුම් මලක් පැන නැගී ඕලකතුන් අමුදේදී සිටපත් වෙතිරයි ධර්මති ඉලිතින් මෙලිති අක්කනක් ප්‍රේතින් දෙලිතන ඕලකතුන් වහන්සේ එදා ධර්මයේ පූජා කළා ඉන්නේ කතේ බුදුය ගන්න පූජා කරන උතුමයන් කටිට අපේ ඉන්න විදිහ ඉස්සෙල්ලා කරන පින්දුන සත්පුරුෂයෙක් පින්කම් කරන්න දෙවියන්ගේ ප්‍රාමාණික බලයට මම ජීවිතයත් එක්ක ධර්මයේ පූජා කළා මගේ ජීවිතයත් එක්ක ධර්මයන් පූජා කළා ඇතුණා මෙලෙම මාකලකෙන ධර්ම දෙනාම අනුමෝදන් කෙරුවා කියලා කියනවා මාගේ අන්තර්ඥානයේ ගම්ධික වාටපත් මේ විදිහට අනේක ජනකවලදී මේ මහා බෝධිසත්වයන් වහන්සේ කුසම් කිරීමකදී කවර කරකවත් පසුබට නොවේ ආත්ම පරිත්‍යාගයේ නිමුකත සම්පා කරගනි දෙවියන් අරුන් ධර්මෝ මනස කරගනි උන්වහන්සේ කුසලත්ය කුක සම්පදා කියන බුද්ධ ධර්මයේ සම්පූර්ණයි ඉතින් ආත්ම ධර්මයේදී විසුනමයේ අවුරුද්දේ අතිනි ප්‍රගණයකට පැමිණි වෙන අවුරුදු කරක් විශ්වවද මහා ප්‍රධාන දේ කර ගෝබලාගම ගැටෙඳගෙන භාවනා වල සමන් වහන්සේ දේකේ ශ්‍රේෂ්ඨ කුසල කර්මයක් විහාර කුසුම් එකක්නා කුසල් මේවා මුදුන්වාගෙන මාර්ග කුසල ප්‍රතිපාදන ජීවන උන්වහන්සේ කුසලත් කුත සම්පදා කියන බුද්ධාගමේ පොරවක් වෙනාදී මුදුන් කරනවා සත්‍යයේ පරිවර්තන දැකනදී මේ බුදු සසුනක් විස අපමිට කල්පයක් මුන්වහන්සේ දුන්නේ විස අපමිට කල්ප ලක්ෂණයක්ම පුරුදු කරලා අපුසලයන්ගේ බලකමින් සිත පිරිසුදු කරලා කුසල කරමින් සිත පිරිසුදු කරලා මේ විදිහට කරා අපි ධාර්මයක් උන්වහන්සේ සිත පිරිසුදු කරගෙන තමයි සම්මායිත සත්‍යක මානසිකයෙන් උන්වහන්සේගේ විඳක්ේවන සමාන සත්‍යයක් කොට දුකෙන් උන්වහන්සේ භෝධිසත්ව ධර්මවලදී සිත දුරු කරගත්තා ඒ සිත දිනු කරගෙන අලෝම අධ්‍යාස අලෝම අධ්‍යාස අමෝම අධ්‍යාස නිෂ්කම් අධ්‍යාස පරිවේක අධ්‍යාස නිෂ්කරණ අධ්‍යාස කියන මේ සූර්ණ ප්‍රවීත අධ්‍යාස සංකේ ඒක සිතාකතුව මහත්යේ විතරයි සිත කෙෂු කරගන්න කාර්ය මහත්යේ මේ බෝධිසත්ව සංකේල ප්‍රාර්ථනාව කේන්ද්‍රය කරගෙනයි අවර කලවවත් මගේ සිතේ රෝගයක් ඇතිවෙලා නිරෝගී සිතක් මට පහත් ගන්න නැති වෙයි. අවර කලවවත් දේශයක් නැමෙයි සිතේ මට නොනැමෙනවා මගේ සිතේ මෛත්‍රී සාරක සිතක් වාකට නැති වෙයි. කිසිම අරුමකදී මගේ සිතේ මෝහයක් මට නොනැමෙනවා මගේ සිතේ සැනකල්ලේ ඥාන සම්ප්‍රෝත්ය සිතක් වාකට අද මේ සිද්ධ කෙරේ සම්බෝධි පාරමිතා අකරණ බුද්ධ ධර්මය. කුසලස්ස උපසම්පදා බුද්ධ සාධනය සතිස්ස පරිවදපන බුද්ධ සාධනය කියලා බලවත් සම්පෝෂය ඇති කරගන්න ඕනේ. විශේෂයෙන් ඊයේ සංග්‍රහයේ මතක් මේ වෙනතුරු මේ පින්නක් දැනුම් ඉතින් මෙලෙස මහන්සියක් ගණන් ගන්න ඇතුළු ධර්ම ශ්‍රද්ධාවෙන් මේ කටයුතු යෙදුනේ සියලු සාධනේ මනාව තේරුම්ගෙන ඒ බුද්ධ ශාසනය සම්පූර්ණ කිරීමේ යෙදෙන්නේයි කියලා සිතාපත දෙතුතු. විශේෂයෙන් මේ 27 වතාවක විස්තර වෙලා මේ බුද්ධ ශාසනයෙහි නිවන් පැහැදිලිව ලබා ගැනීම පිණිස සෛද්ධාන්ත පන්සලා 27 අවුරුද්දක් මේ කෝමලීය මාමුදන් මහන්සියලාගේ පාඨවලින් ඒ සම්පකාපස්ස කරන කුසලස්ස උපසම්පදාස තුච්ච පරිවදකණන් කියන මේ බුද්ධ ශාසන සම්පූර්ණ කිරීම පිණිස 27 වතාවක් සම් පිළිවෙත් පිළිමේ යම්වරු කුණ්‍ය ශක්තියක් ධර්ම ශක්තියක් උපදවා ගන්නා නම් එය අවදානම මේ ලෝකදා සම්මා සම්බුද්ධ ජනන වහන්සේ වදාළ පරිදි සතර මඟ පරිපූර්ණ නිමාවටපත් වෙන බුද්ධ ශාසනයක් වාටපත් වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමගින් දෙවියන් සාමන ප්‍රතිපත්ති සාමන දිනු කර ගැනීමට විහිදීම පිළිබඳව මේ සැතපුන් සියගන මඟ ජවාගෙන මෙහෙත තීරණ බලන නොගෙන කුසුගින්න උපාස කරන නොගෙන මහත් සංඝාවෙන් භක්තියෙන් ආදර ගෞරවයෙන් සම්මේ සංඝාපවත් වන්නේ මේ බුද්ධ ආශ්‍රමයේ කලක වූ කාලයක් නිරුපද්දුත පවත්වා ගන්නද සත්‍ය ගන්නේ ලැබේවා කියන සත්‍යාර්ථනා ඇතුයි. පූජා වස්තුන් පරමාර්ථ වශයෙන් අපි ධර්ම කියන ආනාහත් දැනෙන්නට තේරුම් කරගන්නට ඕනේ. මේ පූජාවල් කියන පූජා කිරීමේදී අපේ සංස්කාරය පහළගන්නේ ධර්ම චේතනාව. ඊළඟට ශාස්ත්‍ර සීලයන් පිටුපිටින් වශයෙන් ගෞරවයක් වාදා සිද්ධ කරගන්න කිව්වා ශාස්ත්‍රයක් හැටියට කියන්නේ සා සීලයක පිටා සිටීමෙන් සීලමය කුණ්‍යක් ප්‍රයාව සම්පූර්ණ වෙනවා. ඊළඟට මේක භවනාමය කිංකමාත් ඇටේට අනේක ආකාරයෙන් අපි භවනාට පුරවගන්න සමර්ථ වෙන්නට ඕනේ. විශේෂයෙන් බුදු ගුණ, ධම්ම ගුණ, සංඝ ගුණ මේ අනුසුති භවනාට පුරවගන්න පුළුවන්. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව මේ හතර බලමින් සංඛ්‍යාත භවනාට පුරවගන්න පුළුවන්. ඊළඟට බුද්ධ ධාතුවේක පණයක් ලැබෙන ත්‍රිමත්න විදර්ශනාවට පුරවගන්නෙ යම්ුරු භවනාමය සිනක් වාට පත් කරගන්න අපි නම් දෙන්නට ඕනේ. දැන් මේ පූජාවක් පුරාමයේ අපි සලකා බලමු. අපි මේ නම් වලින් සඳහන් කරන්නේ මේ පූජාවත් තුළ පරමාර්ථ වශයෙන් විද්ධිමාන වන්නේ සිංහාස්තක නම් කියන රූප අට. පතනියා භෝතේ ගෝවාණෝ කියන මහා භෝත රූප හතර. ලංග ගංග දතු රෝජා කියන උපාදාන රූප හතර. මේ රූප හත තමයි මේ අෂ්ට පරිස්කාර දෙන්නේ මේ කීවර මේ කුප්පිල කර තුන මේ ධාර්ම වස්තු තුන තියෙනවා. මේවා පරමාර්ථ වශයෙන් සිද්ධාස්තික රූප සංග්‍රහයක්. ඒවා නාම රූප දෙකින් රූප සංග්‍රහයක්. ඉස්කන්ධ පහෙන් මේක රූපත් සංග්‍රහයක්. ආයතන 12 මේ ධාර්ම වස්තු කියන්නේම ආයතන පහක් වෙනවා. රූප ආයතන, ගාම ආයතන, සස ආයතන, කොත්සබ්බ ආයතන, ධම්ම ආයතන කියන ආයතන පහක් තමයි මේ වස්තු සමුදාය තුළදී. ධාතු 18 අතරින් මේ වස්තු ඇතුලේ තියෙනවා ධාතු පහ. රූප ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, කොත්සබ්බ ධාතු සමුදාය ධාතු. ඊළඟට පටිච්චසමුප්පාද වාක්‍යයේ මේ තේම වස්තු තුළ තියෙනවා ජරාපි, ජරා මරණ කියන පටිච්චසමුප්පාදන් දෙක. ජරාපි කියන්නේ මේ වාසනාවක් පාසක් ඇති වෙනවා ඒ කියන්නේ ඒ කියන්නේ ආත්මම අනුපදිත ප්‍රතිපදිතේන ඒ ලක්ෂණයද මේ දිරුකරලා තියෙන හැටි අදින් අපේ සිත අරමුණු කරනවා ආත්මම අනුපදිත ප්‍රතිපදිත මේ මායයේ තියෙන සංජාත ප්‍රතිපදිත අන්‍යමය ප්‍රතිපදිත නිස්සේ ප්‍රතිපදිත ඉතිනිස්සේ ප්‍රතිපදිත නිජාත ප්‍රතිපදිත සහ අක්ති ප්‍රතිපදිත අනුගත ප්‍රතිපදිත මෙන්න මේ ප්‍රතිපදිත නම් මේ ප්‍රතිපදිත කියන්නේ විතරෝම එකක් අනෙකට එකක් අනෙකට ආදී වශයෙන් ප්‍රතිපදිත සුභෝපකාරණ සුභා එතකොට මේ ආත්ම ආත්මයෙන් සත්‍යෝ නොවන කුජ්ජයෝ නොවන ආත්ම නොවන නාම රූප ස්කන්ධ ආයතන ධාතු කටිච්ච සංස්කාර ප්‍රතිදාන. එතකොට මේ කියලන ක්ෂණක් ආකාරයෙන් ඇති වෙනවා නැති වෙනවා. ඒක කියන අනිත්‍ය ලක්ෂණය. ඇති වෙන්නේ නැති වෙන්නේ දෙක මේ කියලන කරනවා. මේක දුක්ඛ ලක්ෂණය. කිසිම දෙයකගේ සංස්කාරු නිත්‍ය නැන්නේ සතරන්නේ ආත්මන්නේ සුභවන්නේ විතරාමේ ජන්මා ඒකම අනාත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනින් මේවා කර්ම මතයෙන් කියන සංකත සංකාප විතරාම අර්ථයෙන් දුක්ඛාරණ කියන්නේ. මෙතෙන් අපවිසින් සස්පත් කර ගන්නා ලද නිර්වාණගාමිනී කුසල සම්භාරය ලෝකාග්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේහි බුද්ධ පූජාවක් වේවා. නවලෝකුරා ධර්ම දාසී ඉදිරියේ ධර්ම පූජාවක් වේවා. ආර්ය සංඝ රත්නයේ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. කල්‍යාණ මිත්‍ර ගුරුතුමන්ගේ දෙපා මුල ගුරු පූජාවක් වේවා. සම්මා සම්බුද්ධ ශාසන චිරස්ථිතී පිණිස ධර්ම බලයක් වේවා. අප සෑම දිනාට මේ කුසලානිසංස බලයෙන් මෙලොව ජීුණුව පරලොව සුගතිය සාන්ත නිවන දක්වා අතලක් නෑරියා ගැනීමට ධර්ම ශක්තිය වැඩේවා. අවසන් වරට අපට දෙවියන් සෑත සමස්ත ලෝක සත්‍යයට මෙලොව ජයගෙන පරලොව ජයගෙන සතර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවි සැනසී වදාළ අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියා අපි ප්‍රාර්ථනා සබමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණී කීමේ කුසලානි සංස බලයෙන් සමිත දෙලොව ජයගෙන පැතු බෝධින් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමනිට සිසිලස තුලින් ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් ඉපැයීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.